ධර්මදේශනාව ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාර කංගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිඨෝ සී පුනගේ හං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූඨං සංකිතං සංකාරගතං චිත්තං තණ්හානං ඛය මජ්ජගා. සදහවතුනි, ඔබ හැම දිනාට මතක ඇති මෙම ගාථා පාඨය. මේ ගාථා පාඨය තමයි අදට වඩාත් උචිත වන ගාථා පාඨය. අද දවස මේ වන විට මුළු රටම වෙසක් සිරින් ඇලලි ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා ගිහි පැවිදි භේදයකින් තොරව සකල ලෝකවාසී ජනතාවම රටවාසී ජනතාවම වෙසක් සිරි විඳින, වෙසක් සිරි නරඹන, වෙසක් සිරි සංවිධානය කරන දවසක් වෙලා තිබෙනවා. වෙසක් වෛසාඛ මංගල්‍ය. කොහොමද මංගල්‍යයක් වුණේ? ලෝකයාට හොයාගන්න බැරි මිනිසාගේ සැනසීමට හේතු වෙන දහමක් ලෝට ප්‍රථම වරට හෙලිකල දවස වූ නිසා ප්‍රධාන වශයෙන් ඊට දෙපසින් පවතිනවා. ඒ උත්තමයාගේ උත්පත්ති දවස සහ ඒ උත්තමයා සිරුර හැර දවස කියන කාරණා දෙක. මේ දෙක අතිවිශේෂ නැහැ. අතිවිශේෂ වන්නේ අර සම්මා සම්බෝධි ප්‍රාප්ත වූ දවස. තුන් බුද්ධ මංගල්‍ය සමරණ අද වැනි දවසක අපි මේ බුද්ධ මංගල්‍ය ගැන, වෙසක් ගැන කතා නොකළොත් සැබෑ ලෙසම වෙසක් සමරන්නේ කොහොමද කියලා සොයන්න බැලුවොත් එක විශාල අඩුවක් වශයෙන් මා දකින්නේ. අපි පුංචි තැනකින් පටන් ගනිමු. කොහොමද වෙසක් සමරන්න දන්නේ? පුංචි දරුවෝ පුංචි කූඩුවක් සෑදීමෙන්, පහනක් පත්තු කිරීමෙන්, ලොකු කූඩුවක් සෑදීමෙන්, පුංචි මල් දන් සලක් දීමෙන්, පුංචි පෙරහැරක් කිරීමෙන්, ලොකු දන් සලක් දීමෙන්, වන්දනා ගමන් යාමෙන්, සිල් සමාදන් වීමෙන්, තොරන් නිදි කිරීමෙන් අද මේ විදිහට තමයි අපට මේ රටියය විසක් සමරණු පිනින්නේ. මට මතකයි මගේ ළමා කාලේ මම දුටු විසක් සැරසිල්ලක්. අඟල් 6ක් පමණ පල්ලැති උස ඇති කිහිල් කොටයක් කපලා මේකට කොළ සහ සුදු පාට ඉතු ගොක්කොල යොදලා සරසලා එල්ලලා ඒක ඇතුලේ පහනක් පත්තු කරලා තියෙනවා. මේ විසක් පහනක් කිසිදු වියදමක් ගියේ නැති විසක් පහනක්. එහි විකාශනය අද කලාත්මක විසක් පහන් විසක් කූඩු දක්වා පැමිණ තිබෙනවා. බෞද්ධින් මෙසේ විසක් සමරද්දී එදෙස බලා සිටින අනිත් අන්‍යාගමිකින් ඇතැම් විට විසක් දිනේට අපෙන් කියලා සුබ පැතුමකුත් එකතු කරනවා විසක් පහනකින් කූඩුවකින්. එහෙත් ඔවුන් කල්පනා කළොත් විසක් කියලා කියන්නේ කූඩු ඉදිකරන එකයි, කූඩු බලන එකයි, දන්සැල් දෙන එකයි කියලා. විශේෂයෙන් නගරේ වගේ තැනකට ගත්තාම මේවා තමයි තියෙන්නේ. විසක් කූඩු නරඹන එක, දන්සැල් දෙන එක සහ දන්සැල් වදින එක. මසෙන් ඒගොල්ලෝ උපකල්පනය කරොත් එහෙම විසක්වල පරම පාරිශුද්ධත්වයේද, විසක්වල පරම පාරිශුද්ධත්වයට එයින් මදිකමක් වෙනවද නැද්ද? මේක නෝයා බලන්න වෙනවා. විසක් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ නැත්තම් උන්වහන්සේ විශේෂයෙන් විසක් ගැන දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළා තමන් වහන්සේට පුදන්ත අවශ්‍ය නම් පූජා දෙකක් භාවිතා කරන්න පුළුවන් බව. ආමිස පූජාච ධම්ම පූජාච. අපි කියන ආමිස පූජා පටිපත්ති පූජා කියලා. ආමිස පූජාව ගැන කතා කරද්දී ඒත දග්ගම් වික්‍රේ දේමානි පූජාචි පූජාච යත ඉදං ධම්ම පූජාච කියලා. මේ දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම පූජාවයේ කියලා බුදුරජාණන් වහන්සේම වදාරලා තිබෙනවා. ආමිස පූජාව වැරදි හෝ ආමිස පූජාව කරන්න එපා හෝ කියව තැනක් නෙමෙයි. නමුත් අපට මේ සමාජය තුළ දකින්න ලැබෙන්නේ මේ ගාථාවට අදාළ දේ සොයන එකද, එහෙම නැත්නම් අර උස්සවස්ත්‍රියට පත්වන වෙසක් සමයක්ද, දෑසින් බලන කුසට ආහාරක් වැටෙන වෙසක් අපට දකින්න තිබෙන්නේ? එදා වෙසක් කොහොම සමරන්ට ඇද්ද, අද කොහොම සමරනවා ඇද්ද, ඉදිරියට කෙසේ සමරයිද, මේ යන ආකාරය වෙනස් වීම සිදු විය හැකියි. මේ පිළිබඳව අපි ටිකක් හිතලා බලන්න ඕන නේද? ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන මේ දෙක දෙකේ සීමා මොනවාද? මායිම් මොනවාද? එන අදත් නැත්නම් අද වෙනි දවසකත් සමහර විට පුවත්ැනි විකාශනවලදී කියවෙනවා ඇත්තේ අද සමාජයේ බොහෝ දෙනා සදහවතුන් විහාරස්ථානවලට එක්වස් වෙලා සිල් සමාදන් වුණා, ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්නා කියලා කියාවේ. නමුත් මට නම් පේන්නේ නැහැ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්නයි කියලා. අපි දකින්නේ ඇතැම් විට විහාර ආරාමවල උපසෝසයන් සිල් සමාදන් වෙන එක. ඒක ප්‍රතිපත්ති පූජාවද? ඒක කිසියම් ආකාරයක වෘත සමාදානයක්. ප්‍රතිපත්ති පූජාව සහ ආමිස පූජාව අපට වෙන් කරගන්න පුළුවන් ක්‍රමවිදියක් තිබෙනවද පිටකේ තුල? මට මතක එක තැනක් තිබෙනවා අංගුත්තර නිකාය වේලාම සූත්‍රය. වේලාම නැමැති බමුණා පෙරබෝසතාණන් වහන්සේ සියලු දේවල් වලින් සපිරි දානයක් දෙන්න ගියාම මේ දානය මහත්ඵල මහානිසංස කරන්න දිට්ඨි සම්පන්නෙක් හිටියේ නෑ කියලා උන්වහන්සේ පටන් ගත්ත කතාවක් තියෙනවා. නිකං 100ක් හිටියට වඩා දිට්ඨි සම්පන්නෙකුට දෙන දානය ආනිසංස වැඩි බවත් දිට්ඨි සම්පන්නයෙක්ව සෝවාන් ආය 100ක් හිටියට වඩා සකෘදාගාමි එක්කෙනෙක් සිටියා නම් ඒ දානේ මහත්ඵල මහානිසංස බවත් සකෘදාගාමි 100ක් හිටියට වඩා අනාගාමි එක්කෙනෙක් සිටියා නම් ආනිසංස වැඩි බවත් අනාගාමි එක්කෙනෙක් සිටියට වඩා අනුගාමි 100ක් හිටියට වඩා රහතන් වහන්සේලා එක්කෙනෙක් සිටියා නම් ආනිසංස වැඩි බවත් රහතන් 100ක් හිටියට වඩා පස්සේ බුදුරෙ එක්කෙනෙක් සිටියා නම් ආනිසංස වැඩි බවත් පසේ බුදුරු 100ක් සිටියට වඩා උද්දපකමක මහා සංඝරත්නය නැත්තම් බුදු පියාණන් වහන්සේ කෙනෙක් හිටියානම් හිට වැඩි බව. ඒ බුදුත්පත්ද බුද්ධත්වමක දෙන්නා වූ දාණයට වඩා සතර දිසාවෙන් වඩින්නා වූ ආරි මහා සංඝරත්නයට සෙනසුනක් කරවා පූජා කිරීම මහත්ඵල මහානිසංස බවත්. බලන්න මේ ටික ඔක්කොම ආමිස පූජා නෙවෙයිද කියලා. සතර දිසායෙන් වඩින පූජනීය මහා සංඝරත්නයේ පරිහරණය පරිභෝජනය පිණිස පරිහරණය පිණිස සැකවෙන් සැදී සිටීම පිණිස ආවාසයක් ඉදිකර දීමත් ආමිෂ පූජාවක්. ඊට වඩා මහත්ඵල මහානිසංස පූජාවක් වශයෙන් මේ සූත්‍රයේ පෙන්වලා තියෙන සදහසිතින් තෙරුවන් සරණ යාම. ඒකවල සදහසිතින් තෙරුවන් සරණ යාම අයිති වෙන්නේ ආමිෂ පූජාවකට නෙමෙයි. තමන් යමක් ලබන්න ආමිස පූජාවේ විපාකේ තමන්ට යමක් හම්බ වෙන එකනේ. ආමිසෙන් පුදන්නෝත්පතපතපත පුදාගනිති ප්‍රතිපත්තෙන් පුදන්නෝ පමණක් මා පුදු තියන වචනයක් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ ආමිසෙන් පුදන්නා බුදුහාමුදුරුවෝ හිටියට බුදුන් වහන්සේගේ නමට පුදලා තමන් ඊට විපාක වාරයක් ලබා ගන්නවා. ප්‍රතිපත්තෙන් පුදන්නාට පසු විපාකයක් ආමිස විපාකයක් නෙමේ හම්බ වෙන්නේ මේ මොහොතේම. දැන් ඔබ හිතනවාද ළමා කාලේ පෙරවන් සරණ යාම කියන මේ පුංචි සිද්ධිය මේ දාන ඔක්කොටම වඩා ලොකු ප්‍රතිපත්ති පූජාවක් කියලා? නැහැ. ඔය කියන දාන වලට වඩා උතුම් පූජාවක් වෙන්න ඊට වඩා ඉහළ මට්ටමක ප්‍රයක් වෙන්න ඕන මේ පෙරවන් සරණ යාම. ඊළඟට මේ පෙරවන් සරණ යාමටත් වඩා ඉහළ පූජාවක් කියලා කියනවා පස්පවින් වැළකීම. අන්න පංසල් තියෙන තැන පංච පාපයන්ගෙන් වැළකීම. පස්පයින් වැළකීම තෙරුවන් සරණ යාමටත් වඩා උසස් ප්‍රතිපත්ති පූජාවක්. පස්පයින් වළකින්නා වෛර පහකින් මිදෙනවායි කියලා කියනවා. සමාජයේට සාමය සමගිය සමාධාරණත්වය අභය දාණය දෙනවායි කියලා තියෙනවා. මට තේරෙන්නේ නැත්තේ මේ ශ්‍රේලාම සූත්‍රයේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම කියන එක මේ විදිහට තියෙන අප්‍රතිපත්ති පූජාව තුළ. ළමා කාලේ පටන් අපට හුරු පුරුදුලා තියෙන තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම මේකද? නොසේනම් වාචික සරණාගමනයක් පමණද? මට නම් පෙනෙන්නේ අර දාන වලට වඩා ආනිසංස දායකක් නොව ඒ වාචික සරණාගමනයක් බවයි. එහෙනම් වාචික සරණාගමනය නෙමෙයි ඇත්තටම සිදුවිය යුත්තේ. සදහැසිතෙන් තෙරුවන් සරණ ගොස් පස්පවින් වැළකීම ප්‍රතිපත්ති පූජාවක්. මේ දේශනාවේ තව දෙකයි ඊට උදා උසස් දේවල් තිබෙන්නේ ප්‍රතිපත්ති පූජාව සඳහා. එහෙනම් මේ තෙරුවන් මැනවින් හඳුනා ගැනීමකින් තොරව තෙරුවන් හඳුනා ගත්තයින් පසුව තමයි මා හිතන්නේ පස්පව කියන කාරණාවලින් වළකින්න පුළුවන් වෙන්නේ අවබෝධයෙන්. එිට මෙහා පැත්තේ අපි මේ ශික්ෂාපද සමාදන් වුණාට තමන්ට තමන් පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක ප්‍රාණඝාතයක් අදත්තා දානයක් කාමීත්‍රාචාරයක් මුසාවාදයක් සිදු වෙන තැපීඩකඩ සීත සියක්ම බැහැර වී නැහැ. එහෙනම් අපි ආමිෂ පූජාවෙන් ලැබෙන්නේ මොනවද? වෙසක් දවසේ අපි කල්පනා කරන්න වෙනවා. ආමිෂ පූජාව ආයත්වන්නේ දසවස්තුක සම්මාදිට්ඨියට. ආමස පූජාව වත්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියට. මේක දෙකක් නෙමෙයි එකක්. ආමස පූජාවට හම්බ වෙන්නේ විපාක. මොන විපාකද? ආයු වර්ණ සැප බල. කොහොටද? මෙලොව සහ පරලොව වශයෙන්. එතකොට ඒක ලබන්ට කරන දෙයක් කියලා කියන්නේ. මේ ලබන්ට කරන දෙයක් තුළින් ඊට අදාළ සැප ලැබුණත් සංසාරගත දුක ලැබෙමිදෙන්නේ නැහැ. දුක තුල ලැබෙන සපතක් මේක. මතක තියාගන්න. දුක තුල ලැබෙන සපතක් කැටි කාලේනව. දුකින් අත මෙදීම සඳහාය උදව් වෙනවා නම් උදව් වෙන්නේ ප්‍රතිපහසුව කරදරයක් නොලැබු ලැබීම තුලින් විතරයි. හිතේ හාල දෙයක් ලැබෙන්නේ. ඒත් මේ තමන් වහන්සේ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගැනීමෙන් පසු සත්සතියෙන් පසු වදාළ උදාන වාක්‍ය පළවෙනි උදාන ගාථාවෙම තියෙන්නේ උපමාවක් නේ. උන්වහන්සේ උපමා කීමට පුදුම සමතෙක් බව තේරෙන්නේ ඒකයි. තේරෙන්නේ නැති දේ උපමාවකින් උන්වහන්සේ කොහොමද වදාරලා තිබෙන්නේ? දුක්ඛා ජාති පුනප්පුනං අනේක ජාති සංසාරං සම්දාමිස්සං අවින්දසං. නැවත නැවත ඉපදීම දුකක් බැවින් මේ අනේක ජාති සසරෙහි ඇවිදෙමින් ගහකාරකං ගවේසන්තෝ. ගෙදර හදන කෙනා ගහකාරකයා හොයමින් හැවිද්දා. ගුහකාරකයා ගහකාරක ගේ හදන කෙනා බලන්න. මේ ගේ කියන්නේ අපි පාවිච්චි කරන දෙයක් නෙවෙයි. මේ ගේ කියන වචනේ පාවිච්චි කරන්නේ සිරුර ආශ්‍රිතව පවතින ස්කන්ධ පහට. එහෙනම් නැත්තම් ස්කන්ධ පහයි සිරුර නෙවෙයි. හොයාගන්න බැරි නිසා තමයි අර දුක්ඛා ජාති පුනප්පුනං උරුම වුනේ. දැන් බුදුනයින් පසු උන්වහන්සේ උදානිය සඳහන් වෙන්නේ ගහකාරක දිත්තෝසි. ගුහකාරකයාගේ හදන කෙනා දැක්කා. පුනගේ හංන කාහසි. නැවතත් මට ගෙවල් හදන්නේ නෑ ඔබ. හේතුව ඇයි? සබ්බාතේ පාසුකා බග්ගා. සියලුම ඔබගේ පරාල. ගහකූටං විසංකිතං. ඔය ගහකූටය කියන්නේ අද භාෂාවෙන් කැණිමරල නැත්තං ගුහේ මුදුන කියන එකනේ. මුදුන් කණුවක් නැති ගෙවල් වල මැදට කැණිමරලක් කරනවා. ඒකට තමයි සම්බන්ධ කරන්නේ පරාල. මේ පරාල සහ කැණිමරල මම වෙන් කළා, විනාශ කළා, විනාශ කළා. මේ උපමාවක්. ගේක කැණිමරල සහ පරාල වලට වඩුවෙක් විසින් කරන දෙයක් වශයෙන් උන්වහන්සේ දකිනවා. විසංකාරගතං චිත්තං. සිතෙහි සංකාරගත බවෙන් නිදහස් වුණා. තණ්හානං කය මජ්ජගා. තණ්හාව සේවුණා හෙවත් නිවනට පැමිණියා. දැන් මේ විසක් ප්‍රබෝධා සිදුවන සිද්ධිය පිළිබඳ උදාන වාක්‍ය පවතින්නේ කුමක්ද? ගයක් තියෙනවා. ඒ හදන්න වඩුවෙක් ඉන්නවා. ඒ වඩුව හොයාගන්න බෑ. ඒ වඩුව හොයාගන්නෙත් අක්කල් වඩුව ගෙවල් හදනවා. හොයමින් නැවිත් හොයාගත්තා. වඩුවට ගෙවල් හදන්න ඕනෑ කරන කෙනිමනල්ද සපරාලා විසුණු කළා. ආයෙනම් ගෙවල් හදන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේට පමණක් සර්ව සාධාරණද? ඔබට නැද්ද ඒ ගෙවල් හදාදීමක්? ඔබට නැද්ද ඒ වඩුවෙක්? ඔබ නැද්ද ඒ වඩුව හොයා ගැනීමට කල්පනාවක්? ඔබේ කල්පනාවක් නැද්ද මේ සබ්භාතේ පාසුකා නැත්තම් පරාල සහ ගහකූටං ගහපෝටේට සම්බන්ධ කරන එක නවත්තලා දාන්න? ඔබට කල්පනාවක් නැද්ද විසංකාරගත වූ චිත්තයකටපත් වෙන්න? තියෙනවනේ. අන්න අර එක එක මට්ටමේ සංදර්ශන ඒ ඒ මට්ටමේ මානසිකත්වයේ ඇති අයට පුංචි දරුවාගේ පටන් අදාළ දේවල් තෘප්තිකර දේවල් ඒකක්වත් කරන්ට එපා හෝ වැරදි කියලා කියන්න අපට අවශ්‍ය නැහැ. නමුත් බාහිර අපේ බුදු සමයට අදාළ නැති අය දකින්නේ මේ බාහිර කාරණා ටික. මේ හවකේ හදන වඩුවා සහ වඩුවා ගේ තුළ විනාශ කිරීම කියන කාරණා ඔවුන් පවා අපේ අයවත් දකින්නේ නැහැ. දැන් අපි හිතමු මෙහෙම. පරාල වෙනම තියෙනවා. කෙටි මණ්ඩල වෙනම තියෙනවා. ඒවට ගයක්පත් බවට පත් වෙන්න බෑනේ. ඒවා එකට එක වද්දලා ගයක් හදන්නේ වඩුවෙක්. වඩුවා නැත්තම් ගේ හැදීමක් නැහැ. දැන් මේ වඩුවෙකුට ගේකට කැණිමඩලකට පරාලකට මොනවද මේ උපමා කරලා තියෙන්නේ? ඒ වඩුවා ඔබ දකින්නවද? ඒ වඩුවාට තවත් ගයක් හදන්න දෙනවද? මේ ගේෙන් මග ඇරලා යනකල් ඉන්නවද වඩුවා? මේ ගේ තුල දීම වඩුවා මරනවද නැත්නම් වඩුවා අල්ලා ගන්නවද? වඩුවාට කැමති විදිහේ ජීවත් වෙන්න සිටි ඉඳ තබා කරන ක්‍රියාවන්ට තමයි ආමිස පූජා කියලා කියන්නේ. වඩුවා මේ ගේ තුල දීම අල්ලා ගැනීමට යොදන උපක්‍රමය තමයි නැවත ගයක් නොහදන්න කරන්න තියෙන පුළුවන් හොඳම දේ. පුන ගේ ගේහං නකාහසි. නැවත ගයක් කරන්නේ. නැවත ගයක් කරන්නේ නැති තැනට පත්වීමට අවශ්‍ය ධම්මග විවර කර ගැනීම නොවේද? වෙසක් දවසක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි උතුම්ම පූජාව කල්පනා කරලා බලන්න ඕන. එයින් අපි අර දේවල් බාල කරන්නේ හෝ අව탁සීරු කරන්නේ නැහැ. ඒ සියල්ල මෙහෙමයි අපි දකින්න ඕන. දෙවියන් පරසත් මදින් පුදනවා. පරසතු බල නැති අය වන්පසු මලින් පුදනවා. වරදක් තියනවාද? කලයි පවසනු කවර වරදද? ගුත්තිලේ සඳහන් වෙනවා. ඒ වගේ පරසතු මල් නැහැ වන්පසු මල් වලින් පුදමු. ප්‍රතිවත්ති පූජා පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙනම් ආමිස පූජාවක් කරලා ඒ විසක් උත්සවේ පවත්වමු. හැබැයි පරසතු මල් තියෙනවා නම් පරසතු මල් වලින්ම පුදන්න වෙනවා. ඊට ප්‍රවේශමෙන් මේ දෙස බලන්නත් වෙනවා. මේක ඊට සත්කාරයක්, බෝසත්කාරයක්, නිර්වෘල්කාරයක්. එහෙත් හොඳ හදවතක්, හොඳ හිතක් නැති අයගේ අතටපත් වුනහම මේවලම් දන්සැලෙතම නැවති මේවලම සක්කූල රැත මේවලම එය බුද්ධ පූජාවක් සඳහා වෙසක් උත්සවයක් සඳහා යොදාගැනේද? උදර පෝෂණයක් සඳහා යොදාගැනේද? කාලකට පෙර ඉදි වූ වෙසක් පහන් කූඩු මාස ගණන් ප්‍රදර්ශනය කරමින් ඒ ආදායම් මාර්ගයක් බවට පත් වුණා. අද ඉදි වෙන වෙසක් පහන් කූඩු එහෙම නර්මන්නම් සඳහා තියෙන ආදායම් මාර්ගයක් වෙලා නැහැ. තෑගිල වෙනවා නම් පමණයි. ඒ තුලින් මහින්දාගමනයේ පටන් පෝෂණය වූ කලාව තවත් පැත්තකට පෝෂණය වෙමින් යනවා. යමක් විකාශනය වෙන්නේ හොයන පැත්තට. එහි විශේෂ ගානේ සිත්තර ගන්න අනිර්මාණ දකින්නවා අපි. ඒ නිසා වනවස්සයි එපා කියලා ඒවෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් මනසක් ඇති අය මන්දෝත්සාහි කරන්න අප සූදානම් නැහැ. එහෙත් බුදුන් වහන්සේ වදාරනවා දෙවියන් සහිත බමුණ සහිත මරුන් සහිත ලෝකෙහි ඒ දෙවියෙකුට වෙලා මට පූජාව පවත්වනවා සුවඳ දුමින් මල් වලින්. මම ඉපදුනේ මම බුද්ධත්වයට පත්වන්නේ මේ පුදක් වන්න මේ පුද පූජා ලබන්නට නොවේ කියලා ප්‍රාර්ථන ප්‍රකාශයකුත් ඔබට ප්‍රතිපලකය තුළ හමු වේවි. දැන් මේ ගේ වඩුව කැණි මඩද පරාල මේ ලස්සන උපමාවෙන් කියවෙන කාරණා පිළිබඳව ඔබේ කල්පනාව යොමු වෙන්නේ නැද්ද? අන්න එතකොටයි අපට වෙසක් වල නියම සිරිය විඳින්න පුළුවන් වෙන්නේ. මා දකිනවා වෙසක් වල සිරිය දැසින් විඳින එකක් නෙවෙයි කියලා. මා දකිනවා වෙසක් වල සිරිය අධ්‍යාත්මික සෝයක් කියලා. ඒත් අපේ සමාජයේ ඒ අධ්‍යාත්මික සෝයේ නම් වෙසක් වල සිරියෙන් ඈතට යමින් සිටිනවා. උන් දෙය පිළිබඳ කිසි බරපතල අවබෝධයක් නැහැ. එහෙත් විසක් වෙන දිනයක ඒක සැබෑ විසක් වෙන්නේ සත්මංගල්‍යයක් වෙන්නේ පහළ දේ කිරීමෙන්ද ඉහළ දේ කිරීමෙන්ද? ඉහළ දේවල් කරන්න බැරි අය පහළ දේවල් කරාට කමක් නැහැ. ඉහළ දේවල් කළ හැකි අය එක්කෙනෙක්වත් මේ සමාජයේ නැද්ද? ඒක සිදුවෙන්න හේතුවක් නැහැ. එහෙම වෙන්න හේතුවක් නැහැ. එහෙමනම් ඒක එහෙම වෙලා තියන්නේ ඇයි? ශාසන ඉතිහාසය හදාරලා බලන විට තේරෙන කාරණයක් තමයි. යම් යම් කාලවකවානු පිළිබඳව උන්වහන්සේගේ අනාවැකි තියෙනවා. සද්ධම්මං විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. උන්වහන්සේ මනාව අවබෝධ කරගත්තා වූ මේ ධර්මයේ වැහුණොත් බබලන්නේ පටිච්චන් වෙනවා කියන්නේ ඒක විවෘත වුණොත් බබලනවා. ඔය එක තැනක්. ඒක මේ ඉතිහාසය තුල මේ ප්‍රතිපත්ති පූජාවට අවශ්‍ය ධර්මය එළි දකින්ට බැරිව ඒව යටපත් වූ ඒව භාවිතයෙන් නොගත්තා වූ යුග තිවිලති වෙනවා. ඒ රාජානුග්‍රහ අනුග්‍රහය නැති අවස්ථාවල හිත ප්‍රමාණවත් ආහාර පන් නැති අවස්ථාවල ආදී මේ වගේ බාධක කම්කටොළු තිබෙන තැන්වලදී මේ දේවල් නිහඬ වීම යටපත් වීම කියන කාරණා සිදු විය හැකි බව අදාපට කල්පනා වෙනවා. යටපත් වෙනවා කියන එකේ තේරුම කුමක්ද? සදහටම නැති වෙනවා කියන එක නෙවෙයි ආපහු මතු කරගත හැකි කියන එක. අන්න අපේ වෙසක් අදිස්ථානය, වෙසක් ප්‍රාර්ථනය, වෙසක් බලාපොරොත්තු වේ යුත්තේ අපේ සැනසීම පිණිස අදාළවන්නා වූ සද්ධර්මයේ කිසියම් ආකාරයක යටපත් වීමක් සිදු විය ඇද්ද? ඒ මතු කරගන්නේ කෙසේද? ඒ මතු කර ගැනීමෙන් තමයි අපට මේ කියන කාර්යයට ලැබෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල ගේකට උපමා කළේ, කැණි මඩලකට උපමා කළේ, පරාලවලට උපමා කළේ, ඒ බාහිර සිද්ධියක් උපමා වශයෙන් අරගෙන පැහැදිලි කරන්න හැදුවේ කුමක්ද? සංසාරයෙන් සංසාරයට නැත්නම් ජීවිතෙන් ජීවිතයට සත්වයා මෙවදුම ඇටකොටු සහිත කයක්ම අරගෙන උපදීවි. ඒක සසම්භාරික කය කියලා කියනවා. ඒ බඳු ඇටකොටු උරුම නැති මනෝමය කයක් උපදීවි. ඒකට කියනවා ඕපපාතික උපදිනා සත්වෙක් ඇත හේවත් උපාතික ප්‍රතිසන්දි. ප්‍රේත, දේව, භූත, යක්ෂ ආදී වශයෙන්. මෙසේ මේ කය පිළිබඳව කතා කිරීමේදී සසම්භාරික කයවල් පිළිබඳව නැත්නම් ආහාරයෙන් සැක්සෙන කයවල් පිළිබඳව බුදුජානන් වහන්සේ රජගහනුවර වාසය කරද්දී ප්‍රකාශයක් කර තිබුණා. පර්වත පහකින් වටවී ඇති නගරයක් වන රජගහනුවරදී උස් පර්වතයක් පෙන්වන උන්වහන්සේ ඒ පර්වතයේ උපමාවකට ලක් කරන්නේ, සමානකමකට ලක් කරන්නේ එක පුද්ගලයෙක් මේ සංසාර ගමනේදී තමන්ගේ ශරීර කූඩු හදාගෙන අතහැර දැමීමෙන් ශේෂ වූ ඇටරොටු ගොඩවල් ගොඩක් ගැහුවා නම් ඒ පර්වතයේ පරදිනා ඇටකොටු ගොඩ විශාල වෙනවායි කියලා. අනේ ඇටකොටු ටික හරි ගස්සලා මේ ගිය හදන්නේ කවුද? ඒ ගේ හදන කෙනා ගේ තුලම කොටු කර ගත්තෝතින් ඔහුට වෙන ගයක් හදන්න තියෙන ඉඩකඩ නැති වුණෝතින් ඔහුට ගයක් හැදීමේ අදහස අතහැර දාන්න වෙනවා නේද? නැවත ගයක් හෙවත් නැවත පුනර්භවයක් සිදුවන්නේ කෙසේද? කායං තණ්හා පෝණෝ භවිකා නන්දි රාගසහගත තත්ත තත්‍රාබිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හායි භව තණ්හා. කිසියම් ආකාරයක පුනර්භවයක් ඇතිකරන්න සිදු වෙන්නේ මේ ආරම්මණයෙහි ඇති වෙන්නා වූ ඒ ආරම්මණයෙහි ඇති වෙන්නා වූ නන්දි රාගය, රාගයේ ද්වේෂයේ මෝහය, මුල් කොටගෙන ඒ සමුදය සත්‍යයේදී තුනකට බෙදලා පෙන්වන්න ලබනවා. කාම භව විභව කියලා. ඒ විතරක් නෙවෙයි මේ ත්‍රිවිධ තෘෂ්ණාවම නැති කිරීමෙන් ලැබෙන සුපත නිර්වාණය කියලා කියනවා ඇහෙනවා අපට. එතන කිසියම් ආකාරයක ඔබ හිතනවාද නිරෝල් බවක් තියනවා කියලා? මෙන්න මේ දේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ එදා ධර්ම දේශනා කළේ එදා යුගයේ හිටපු අයට ගැලපෙන්න. කවුද එදා හිටපු යෝගේ හිටපු අය? දූ දරුවන් අම්බුවන් පෝෂණය කරමින් ජීවත් වුණා වූ ගෘහස්ත ජීවිතය ගත කරපු අය. පස් දොර පින වූ අය. මෙන්න මේගොල්ලන්ට තමයි පංචගාම සම්පත්තිය තිබෙන්නේ. ඔවුන් මේක තමයි පරම සැපත වශයෙන් සැලකුවේ. ඔවුන්ටයි අදාළ වෙන්නේ කාම තණ්හා. ඊට එහා ගිය සැනසුමක් හෙව්වා වූ ඇතමුන් මේ දොරවල් පිරින එක අතහැර පිටවන එක අතහැර දමලා කසන වැනි දේවල් අරමුණට අරගෙන සිත තන්පත් කරගෙන උපදවාගත්ත වෙනත් දෙයක්. එතකොට ඔවුන්ට මේ කාම ලෝකේ ඇලෙන්න ගැරෙන්න දෙයක් නැහැ අත වෙලා. නමුත් ඔවුන්ගේ ඇල්මක් තිබෙනවා රූපී භවයේ තමයි නිවීම කියලා කියන්නේ. ඉබඳු වලට ඇලුණු අයට තමයි රූප භව තණ්හාව තියෙන්නේ. එයත් ඉක්මවාගේ ඇතැම් කොටසක් ධ්‍යාන හතරක් තියෙනවා. අරූපාවචර කියලා. ඒින් එකකට කොටු වෙනවා. ඒ තමයි සදාකාලික නිවන තවත් විදිහට යන්න දෙයක් නැහැ කියලා උන් මුලා වෙනවා. ඒකට කියනවා විභව තණ්හා කියලා. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැලුවොත් එහෙම කාමයන්ගෙන් මිදලා රූපාවචර ධානය උපදවලා ඒවෙන් මිදලා අරූපාවචර ධානය උපදවලා ඒවෙන් මිදෙන්නට වෙනවා. නමුත් රූපාවචර අරූපාවචර ධානය උපදවාගෙන හිටියෝ බුදුදහම ඇසූ අය දීට පෙර වනාන්තරගත වී වැරදි ආකාරයෙන් උපදවාගත්ත අයද සියුම් තැන්නේ. එනිසා ත්‍රිවිද කියලා කියන්නේ කාම භවයට, රූප භවයට, අරූප භවයට අදාළ දේවල්. ත්‍රිවිද භවයම කෙනෙක් යන් තෝරන්නේ. ඒ වෙලාවේ ත්‍රිවිද භවයම අම්මම්මයි හිටියා. නමුත් අපට තේරුම් යන්න තෝරන හැමනම් තණ්හාව කියන වචනේ පාවිච්චි කරනවා. තණ්හක්ඛයෝ. ඒකෙදි කාම රූප අරූප කියන්නේ නැහැ. තණ්හාව කියන වචනේ විතරයි කියන්නේ. ඒක අපි අපට අදාළ විදිහම කතා කරමු. අපට අදාළ විදිය තමයි කාම තණ්හා කියලා කියන්නේ. එයි මම මේ ගේකී වඩුවකු ගැන කතා කරගෙන ඉඳලා ඊට පස්සේ තණ්හාවට යන්නේ. ස්කන්ධ පංචකය මුල් කොටගෙන ශරීර කූඩුව සෑදෙනවා. ස්කන්ධ පංචකය ආත්ම කොට ගැනීම මුල් කොටගෙන නොමග යාමක් සිදු වෙනවා. දැන් මේ ගයක් හදන්නට වඩුවා මුල් වන්නාසේ දැන් කැණි මඩල ප්‍රාර තත්ත්‍ය. ඒවට එකතු වෙලා හැදෙන්න බැහැනේ. ඒවා එක්තෙන් කරන්නේ වඩුවා විසින්. ඒ වගේ මේ සංසාර ගමනේ සංවිධායකයා බන්ධනවල බාරකාරය දරපකාරීත්වය දරන්න ගයක් සහ වඩුවෙක් ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ උපමාවකින් අරන් පෙන්වලා නේද තියෙන්නේ. එතකොට එහෙමනම් වඩුවා සොයමින් ඇවිද්දා. ඇවිදින්න සිද්ධ වුණේ වඩුවා දුටුවේ නැති නිසා. ඉන් පෙර ජීවිතවල දැන් මේ බුද්ධත්වයට පත් වන ජීවිතයේදී ගහකාරක විත්තෝසියයි වදාලා ගේ කරන කෙනා දැක්කා. දැක්ක නිසා තමයි වඩුවට වැඩි හදන්න දෙන්නේ නැතුව කෙනවන්ට පරල විනාශ කරන්න පුළුවන්නේ. ඔබටත් ඔබේ ගේ හැදීම නැවති ක්‍රියාවලියේ කෙනවන්ට පරාල විනාශ කිරීමට නම් ගහකාරකම් ගවේ සන්තෝ කරන්න වෙනවා. මේ ගෘහකාරකයා ගවේෂණය කරලා හොයන්න වෙනවා. හොයලා උපු දකින්න වෙනවා. ඔබ හිතනවාද වෙනත් ක්‍රියාමාර්ග තියෙනවායි කියලා. කවුද ගෘහකාරකම්? අන්න එතකොට අපට හමු වෙනවා. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. එක වචනයක්. දුක්වලට හේතුව තණ්හාව. තණ්හාව නැති කිරීමෙන් ලැබෙන සපත නිර්වාණය. තව වචනයක් හම්බ වෙනවා. තව ඕන තරම් අපිට එහෙම උට අදක්වන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ ගෘහකාරකයා කවුද? තණ්හාවයි. එයා තම අනිත් එක්ක එකතු කරලා හදලා දෙන්නේ අපිට මේ කූඩුව. කූඩුව හැදූ වඩුවාගේ කූඩුව තුළදී, ගේ හැදූ වඩුවාගේ ගේ තුළදී, ගේ හදන්න අදාළව වඩුවා කොටු කරගන්න එක නෙවෙයිද බුද්ධ පූජාව, ප්‍රතිපත්ති පූජාව? අන්න මෙතන සිතන් බලනකොට තමයි තේරෙන්නේ තුන් බුද්ධ මංගල්‍ය පවරන පවත්වන ලබන වෙසක් සමයේ සමාජයේ බාහිර ආටෝපවලට කොතරම් මත් වෙලා තිබෙනවාද, බාහිර ආටෝප පිටපස කොතරම් ලුහුබඳිනවාද, ප්‍රතිපත්ති පූජාව කොතරම් අමතක වෙලා තිබෙනවාද කියන එක. ආමිස පූජාවන් පුදන්නට ධර්ම අවබෝධයක් අවශ්‍ය නැහැ. විසක් පාන නිර්මාණය කළ හැකි නම්, දානෙ දෙන්න මුදල් හදලා වීදම් කර හැකි නම්, ඒ වගේ බාහිර දේවල් යෙදීම තුළ මේ පූජාව කරන්න ඕනේ. නරක නැහැ, විපාක නැහැ. නමුත් ඒක සුදුසුම ආකාරයටද කරන්නේ? අනේතනයි අපට පේන ගැටලුව. ජාතකපත කියවලා බලන්න. සතර වාහල් කඩ දන්සැල් හතරක් තනවාගෙන දුගී මගී යාචකාදීන්ට තමයි එදා දන් දුන්නයි කියලා තියෙන්නේ. දුකී දුප්පත් තුනයි, මගී ආහාර උපකරණ නැතිව මගට බැස්සපු අය, යාචක යමක් නැතිව ඉල්ලාගෙන ඉන්න අය. දැන් මේ දුගී මගී යාචක සංකල්පයේ මුල් කොටගෙනද අපේ දන්සැල සකස් වෙලා තිබෙන්නේ. මගේ කිව්වහම මගේ අනේ නය. මගේ අනේ නයට දන්සල් දෙන්න ඕන වෙන දවසක් තෝරා ගන්න පුළුවන්. ඒ විසක් දවසම තෝරා ගන්න. ඒ මගේ අන්නන් වන්දනා කරවන්න යුතුයි. නමුත් එහෙම බෙදලා හදන්න බෑ අපට. මේ තත්ත්වයන් යටතේදී ඒකක්වත් වැරදි කියලා කිව්වේ නැති වුණාට, කිලෝමීටර් කාලෙන් කාලට, කිලෝමීටර් භාගෙන් භාගෙට එකිනෙකට නොගැලපෙන ආහාර සාදා තබමින් බලෙන් කවන්න ගිල්ලන්න යාම තුළ ඒක දුගී මගී යාචකෙින් දෙන දෙයක් වෙනවද? ඒක අත්‍යවශ්‍යම දෙයක් වෙනවද? කල්පනා කරන්න වෙනවා. මා දකිනවා මෙහෙම. පොසොන්වැනි අවස්ථාවල සිසිලස සහිත ප්‍රදේශවල සිටින්නා වූ අය, උණුසුම් ප්‍රදේශවල චාරිකා ගොස්, පයින් ගොස් අතේ තියෙන මුදල් හදල් වේදම් කරගෙන බඩු ගණන් නිසා කෑමක් ආහාරක් ගන්න බැරුව බඩගින්නේ ඉන්න, බඩගින්නේ බස් රථවල වෙලා ඇස් දෙක පියාණේ නැයි ඉන්නවා. අන්න දුගියෙක් මගියෙක් ආහාර දෙන්න සුදුසනක් තියෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට වෙසක් නැතුවට මේ අවුරුද්ද පුරා යම් යම් වකවානවල වැස්ස නිසා, සුරිසුළඟ නිසා ගෙවල් දොරවල් විනාශ වී ගොස් ඇඳිවතට සීමා වෙන පිරිස් ඇති වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ සහතික සොයා ගැනීමට, රජයේ චක්‍රලේඛනට අනුව ආධාර ලබා ගැනීමට ටිකක් කල් යනවා. අපිට වෙසක් වලට පමණක්ම සීමා කරන්න නැතුව ඒ අනවශ්‍ය ආකාරයට නාස්ති කරන මේ මූල්‍ය ධනය එක්රස් කරලා තබා ගන්න පුළුවන් නම් අවශ්‍යම තැනකට දෙන අවශ්‍යම දානයක් බවට පත්වන්නේ නැද්දේ? අරට විරුද්ධව කතා කිරීමක් හෝ ඒට ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. එතන අපි දකිනවා අසීමාන්තිකව විනාශ වෙනවා, නාස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුල නාස්තිය පිටු දෙකලා තියෙනවා. කොසල් රජතුමා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකින් පරණ සැප කරන්නේ උන්වහන්සේට සිවුරු තිබියදී මාලිගාවට වැඩි අයට පූජා කරපු සිවුරු ආපහු යන්නද කියලා හැකයක්. තියද්දි මොකටද බාරගත්තේ කියලා. එවිදින් උන්වහන්සේගෙන් ඒ පිළිබඳව විමසන්න නැතුව වෙන දෙයක් අහනවා. ඔබ වහන්සේලාට ප්‍රණීත සිවුරු ලැබෙනවද තියෙනවද? තව එකක් ලැබුණොත් මොකද කරන්නේ? ඒක වෙනත් කෙනෙකුට දෙනවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ පරිහරණය කරන නම් පරණයකට මොකද කරන්නේ? මේ කතාව තුළ දිග කතාවක් තියෙනවා. ඒ පරණයකින් එකට ලොකු එක අඳනවලට ගන්න හැටි, අඳනවලින් අයින් කරන එක ඇතිරිවලට ගන්න හැටි, ඇතිරිවලින් අයින් කරන එක ලෙන්සුවලට ගන්න හැටි, ලෙන්සුවලින් අයින් කරන එක පාපිස්නාවලට ගන්න හැටි, පාපිස්නාවලින් අයින් කරන එක විත්‍ය තබා මැටි ගසන හැටි. කිසිදු ආකාරයකින් නාස්තියක් සිදු නොවෙන්ට මෙලොවට උපන් දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා කතාවක් බුදුහාමුදුරුවන්ගෙන් අහගෙන ඉන්නවා සවිතමා. අන්තිමේ අතිශය සතුටු වෙනවා. මේ පූර්වාදර්ශයට ගත්තොත් ඉන්න අපි නාස්තියට අනුබල දෙන්න පුළුවන් අනවශ්‍ය ආකාරයට. එනිසායි අපි මේ සදහැවතුන් දැනුවත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒවට අනවශ්‍ය ආකාරයට වේදන් කළා අපේ සතේ නැතුව තව මාසකින් එහෙම නැත්නම් හදිසි අර එක අවුරුද්දක වුණා වගේ සුලිසුඟක් ගන් අතරක් ඇවිදි පිරිසක් කනාත වෙනවා. දැන් දෙන්න සල්ලිත් නැ බලන් ඉන්න වෙනවා. ඒ වගේ ආපදාසු භවිෂ්‍යති. ආපදාවන් එන්නට පුළුවෙනි. අනේ බඳු අවස්ථාවක පෙර සූදානමක් ඇතුව ඉඳලා වහාම ක්‍රියාත්මක වෙලා අපට එතන දානපති භාවයක් පෙන්වන්න පුළුවන් නම් දන්සැලක්. විනෝදෙට දෙනවට වඩා, නාස්තිකාරකම සිදකට දෙනවට වඩා සුදුසු තැනට දුන්නා වෙන්නේ නැද්ද? ඒ අපි මෙහෙම යෝජනා කරන්නේ අලුතෙන් හිතන්න. ඒ අයට මෙහි ප්‍රයෝජනය සලකා බලන්න වෙනවා. එහි මානසිකත්වය සලකා බලන්න වෙනවා. එහි අත්‍යවශ්‍ය බව සලකා බලන්න වෙනවා. ඒ පැත්තේ සේ මතක් කරමින් ඒ ප්‍රතිපත්ති පූජාව කිසියම් ආකාරයෙන් නිරුල් බාකට ගෙන්න ඕන හැටි කතා කරන්නේ. එහෙනම් මේ ඊළඟ පූජාව ප්‍රතිපත්ති පූජාව හෙවත් වඩුවා සොයා ගැනීම අපට කළ හැකි නම් මේ ජීවිත තුළ. එහෙනම් අපි හොඳ වෙසක් මංගල්‍යයක් පවත්වනා වෙනවා. අපි අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදන්නන් බවට පත් වෙනවා. කොහොමද වඩුව හොයාගන්නේ? මම එක වචනයක් උදව් කරලා දුන්නා ඔබට. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වලින් කාම තණ්හා බවට ආවා. ගාථා කීපයක් අරගෙන තණ්හා කියන වචන භාවිතා කරලා පෙන්නනවා. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං විනාති. තණ්හාව රැස්වීම, තණ්හාව ඡේවීම. එන තේරුම් ගන්න ඕන කාරණාව. රැස්ෙන්නේ කොහොමද? ඡේවෙන්නේ කොහොමද? රැස්සෙන ප්‍රතිපදාවට තමයි අනුසෝත ගාමි ප්‍රතිපදාව කියලා කියන්නේ. එන් මිදී ඡේ කරන ආකාරය දැනගත්තම ඒ ප්‍රතිපදාවට තමයි පටිසෝත ගාමි ප්‍රතිපදාව කියන්නේ. බාහිර ඇසින් බලන්න එපා මේ දෙස. එතකොට බාහිර ද්‍රව්‍ය වලට තියෙන ආසාව හෝ ඒවා ඔක්කොම කාට හරි දීපහම තණ්හාව නැති වෙයි කියලා කෙනෙක් හිතනවා. ඒක පංචස්කන්ධය තුලින් දක්න දැකීමක් වන්නේ නැහැ. පංචස්කන්ධය තුලින් දකිනකොට කොහොමද තියෙන්නේ කාම තණ්හාව? ඒක සයාකාර තණ්හාවකට වර්ග කරගන්න පුළුවෙනි. ඇසෙන් රූප දකිනකොට රූපයට ඇති වෙන ඇල්ම රූප තණ්හාව. කනින් ශබ්ද අහන විට ශබ්දයට ඇතිවන මුලාව ශබ්ද තණ්හා. නාසයෙන් ගන්ධයන් ගන්න විට ඒ ගන්ධයන්ට ඇතිවන මුලාව ගන්ධ තණ්හා. දිවට රස පහස ලැබෙන විට ඒ නැවත විඳින්න අවශ්‍ය මුලාව රස තණ්හා. කායික පහසට ලොල් වීම පොට්ටබ්බ තණ්හා. ඒ සියල්ලෙන් ගත්තා වූ මනෝද්වාරයේ මනසින් යම් දෙයකට ප්‍රිය කිරීම ධම්ම තණ්හා. විශේෂයෙන් අපට බාහිර සමාජයේ ජීවත් වෙනකොට අපසතු ආශාවන් සියල්ල ඉටු කර ගැනීමට ඉඩකඩක් නැහැ අපේ සංස්කෘතිය සහ ආචාරය නිසා. නමුත් එවඳු ආශාවන් අපේ යටිසිතයන්පත්ව පවතින. අනු ඔබට එවඳු දේවල් තිබෙන බව දකින්න පුළුවන් හොඳ තැනක් තමයි ඔබට මේ දවල්ට ඉටු කර ගැනීමට නැහැ බලාපොරොත්තු ඔබ සිහිනෙන් සිටිවිලි වලින් දැක ඉටු කර ගන්න එක. තරහ ගන්න නැති පුත්තලෙක් ගාව බාහිරේ තරහ තියනවාද කියලා එවඳු අවස්ථාවක නෙවෙයි. ලෝභ නැති පුද්ගලයෙක් කොතරම් ලෝභද කියලා ඒ අවස්ථාවේදී නෙවෙයි. ආත්මාර්ථකම හඟවාගෙන ඉන්න පුද්ගලයෙකුට ආත්මාර්ථයේ ක්‍රියාත්මකයට හෙන හොඳට පෙනේවි. නින්ද කියලා කියන්නේ සිහින පෙන නින්ද තමයි ස්වාභාවිකත්වය දැකගත හැකි කඩපතක්. එතකොට තේරුම් ගන්න පුළුවනි අපි ළඟ සගාවගත්ත සර්පෙක් ඉන්න බව. දැන් කල්පනා කරන්න. මේ රූප ශබ්ද ගන්ධ රස තණ්හා. ඒ නේද වඩුවා. වඩුවා ගේදි නැති කරනවා කියන්නේ මේ ශරීරය තුළම කියන එක නෙමෙයි. ඒ අරමුණේදී වඩුව දකින්න ඕන. ඒ අරමුණ ඒ ස්කන්ධ පංචකයයි මේගේ. දැන් ගහකාරකම් විත්තෝසි ගහකාරක හොයාගන්න ඕන දකින්න ඕන. ඉස්සෙල්ලා හොයමු අපි. හේතුප්‍රත්‍ය. ලස්සන වචනයක්. හේතු ප්‍රධාන කාරණේ ප්‍රත්‍යාවශේෂ කාරණා ප්‍රත්‍ය වලට පුළුවන් හේතුව සක්‍රිය කරන්න හේතුව නැතුව ප්‍රත්‍ය වලට බෑ මේ ක්‍රියාව කරන්න එනිසා මේ හේතු ප්‍රත්‍ය කියන කාරණාව පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන්න වෙනවා බුදුන් වහන්සේගේ ඉගැන්වීම හේතු නිරෝධයෙන් දුක්ඛ නිරෝධය අරුණාම ප්‍රත්‍ය නිරෝධ කිරීම නෙවෙයි හේතු නැත්තම් ප්‍රත්‍ය වලට කළ හැකි දෙයක් නැහැ මෙන්න මේ තත්ත්වයන් තේරුම් අරන් යනකොට මොකද්ද මේ ගහකාරක ගවේ සන්තෝ කරුම්කන හොයන්නේ කොහොමද කියන්නේ අන්න අපට සතිපට්ඨාන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවක අග කොටසේ තියෙන උපුටා දැක්වීමක් මේක මනාවට උපකාර කරගන්න පුළුවන් චක්කු ලෝකේ පිය රූපං සාත රූපං සෝත ලෝකේ පිය රූපං සාත රූපං ඝාන ලෝකේ පිය රූපං සාත රූපං ජීවා ලෝකේ පිය රූපං සාත රූපං කාය ලෝකේ පිය රූපං සාත රූපං අසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි යම් මොහතක මිහිරි සහ ප්‍රේස රූපෙන් පවතිනෝ නම් පවතින්නේ සහරමුළු ගන්නේ අරමුණ හේතුක ඵලයක් රූපය හෝ ශබ්දය හෝ ගන්ධය එත්තේ සා තණ්හාය එතනයි ඒ තණ්හාව uppajjamano uppajjati නිවිසමානෝ නිවිසති ඔන්න උපදිනවා නම් සහ වාසය කරනවා නම් ඒ දුකට හේතුව දුක සහ හේතුව කොහෙද උපදින්නේ එසේ කනේ නාසේ දිවේ කයි අන්න මේක තේරුම් ගන්න නැතුව බාහිර වස්තු සියල්ල අන්සන්තක කළත් ඒකට විපාක හම් වෙයි පරිත්‍යාග සිලී චේතනා හොඳ නිසා නමුත් තණ්හාව සේ වෙන්නේ නැහැ එකයි එකට මේ පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි කියලා කියන්නේ එත්තේ සා එතනයි එම තණ්හාව උපදින්නේ සහ වාසය කරන්නේ උපදින්නේ සහ වාසය කරන්නේ කායට තේද උපදින්නේ මමය ප්‍රිය කරන නිසා මමයට ඇලෙන නිසා සහ මමයට ගැටෙන නිසා ඒ ඇලීම ගැටීම තවදුරටත් පවත්වාගෙන යන තාක්කල්ලික වාසයත් කරනවා එතන උපදිනවා වාසය කරනවා විතරක් නෙමෙයි වැඩෙනවා අවශ්‍ය ධර්මතාවයන් භාවිතා කරන්නේ නැත්තම් වාසය කරනවට හරි වැඩෙනවට හරි අපි කියන්නේ හැපිලිවෙත් පුරනවා කියලා වාසය කරනවට හරි වැඩෙන්නවට හරි අපි කියන්නේ භාවනා කරනවා කියලා. එතකොට අපි වඩුවට ඉන්න විමහනක් හදලා දීලා ඉන්නවා සුවසේ. තවදුරටත් ඔහු ගෙවල් හදමින් සුවසේ රැඳී ඉන්නවා. ගහකාරක. දැන් දිට්ටෝ සි දකින්නේ කොහොමද? ගෙවල් හදන්න නැතුව ඉන්න නම් දකින්න ඕන. දැක්කොත් තමයි ආය හදන්නේ නැත්තේ. කොහොමද දකින්නේ? හැංගිලා ඉඳලා දකින්නවද? ලයිට් ආලෝකයට දකින්නවද? මහමග යනවා දකින්නවද? පච්චුප්පන්නේන කියන. පත්තෙන් උපන් දෙයින් කියන අර්ථයෙන්. ඔබ කතන කොහේ සිටියත් ජීවත් වීමේදී අරමුණක් සමග කටයුතු කරන විට ඒ අරමුණ තුළ මේ වදකයා මේ මරුවා සැඟවී සිටින බව ඔබ දැක්කොත් ඔහුට තව වතාවක් සැඟවෙන්න දෙනවාද? හොරෙක් ගේ ඇතුළේ සැඟවී සිටිනවා දැක්කයි කියලා කියන්න. ඔහු එළියට අරගෙන ආපහු හැංගෙන්න දෙන්නේ නැහැ. ඔහු පළවා හරිනවා. මේ තණ්හා අනුසය තණ්හාවත් එක්කලා කතා කරනකොට සම්බන්ධ වෙන වචනයක්. තණ්හා අනුසය. අනුසය සැඟවිත් සොරෙක් වගේ. නමුත් විටින් විට එළියට එනවා. මේ විටින් විට එළියට එන වෙලාවට එළියට අල්ලලා දාන්න තරම් අපිට නුවණක් තියෙන්න වෙනවා. නැත්තම් නැවත සැඟව ගන්නවා. මේක තේරුම් ගන්න ඕන කරුණක්. වර්තමානයේ අරමුණ තුල මේ විදිහට අරමුණ ගැනීමේදී සැඟවුන තණ්හානුසය තණ්හා වශයෙන් එළියට එනවා. නැතිවීමේදී නැවත තණ්හානුසය ශේෂ වී නැති වෙනවා. තණ්හානුසය ශේෂ වී නැති වෙන අරමුණක අනිත්‍යක් නැහැ. ඒ තණ්හානුසය ශේෂ වෙන්නේ ඒක මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගත්තොත්. එවත් නිත්‍ය සුඛාත්ම සංකල්පයේදී. නිත්‍ය සුඛාත්ම සංකල්පයේදී තණ්හාව නැමැති වඩුවට අපි ආහාර දෙන්නේ. ඔය එළියට ඇවිදින්න ආපහු හැංගෙනවා. සැඟවි සිටින තාක්කල් ඔහුට ආයෙත් එන්න පුළුවන්. ඔහුට සැඟවෙන්න දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ආයෙන්න බැරි වෙනවනේ. සැඟවින් නැති වෙන්නත ඔහු නිමා කරන්නේ කොහොමද? ඔබ දැකලා තිබෙනවද? ළමා කාලේ ළමයින්ගේ අවුරුදු උත්සවවල තියෙන සෙල්ලමක්. මේකට කියන්නේ ගඩොල් රේස් කියලා. ගඩොල්කට තුනක් තුනක් තරඟකරුවෙක්ට දෙනවා. දෙකක් තුල වහිට ඉඳගෙන ඉන්න ඕන. තුන්වෙනි කකුල අතට දෙනවා. ඒක ඉස්සරහින් තියලා ඒකට කකුලක් මාරු කරන්න ඕන. එතකොට හිටපු එකක් පස්සේ කකුල නැත්තම් පිටිපස්සට යනවා. ඒක අරගෙන ඉස්සරහින් තියන්න ඕන. එතකොට ඒ කකුලක් ඉස්සරහට යනකොට ඒක ඉස්සරහට කකුල වෙනවා. අර ඉස්සරලා තිබිච්ච එක පස්සේ කකුල වෙනවා. එනේ ඒක ආයෙත් ඉස්සරහින් තිබ්බහම ඉස්සරහින් තියෙනකොට ඒක ඉස්සරහ කකුල පහු ඒකම ආපහු පස්සේ කකුල වෙනවා. මේ වගේ අතීතයෙන් අරන් අනාගතයට තබා මාරුවෙන් මාරුවට මේ ගමන යන කඩොල් රේස් එක. ඔබට තේරුම් ගන්න පුළුවනිද? අරමුණ රස විඳීමේදී ඔබ අතීතයෙන් අරන් රස විඳ අනාගතයට තබා මේ ගඩොල් රේස් එකේ දින බව. අතීතයෙන් අරගන්නවා, වර්තමානයෙන් රස විඳිනවා, අනාගතයට තියෙනවා. ගඩොල මාරු කරන තාක්කල් ගමන ඉවර කරන්න ඔබට පුළුවනිද? අන්න ඒක දැක්කහම ඒක තමයි ගහකාරකම්. ගවයේ සන්තෝ වෙන්නේ මේ හදන හැටි දකින්න. දැන් එහෙනම් නිමා කරන්නේ කොහොමද? හොඳයි, අතීතයෙන් ගනිමු, වර්තමානයේ විඳිමු. අනාගතට තිබ්බේ නැත්නම් පිටිපස්සට තියපු ඉස්සරහින් තියපු ගඩොල් කැටේ නෙවෙයිද ආපහු පස්සේ කැටේ වෙන්නේ? අනාගතයට තියෙන එක නෙවෙයිද ආපහු අතීත හේතුවක් බවට පත් වෙන්නේ? මෙන්න මෙතනයි රහස තියෙන්නේ. අනාගතයට තියන් නැතුව නිමා කරන්නේ කොහොමද? වඩුවා මරණ එකම පිළිවෙත මෙයයි. තේරුම් ගන්න ඕන කාරණාව. ඔබ කොතනද කොහෙද ඉන්නේ කියන එක ගැටලුවක් නැහැ. ඔබේ ප්‍රසාදයන්ට ගැටෙන්නේ කුමන අරමුණක්ද කියන එක ගැටලුවක් නැහැ. ඒ අරමුණ සමග ඔබ ඔබේ අතීතයේ තෙන්න ගන්නවා. හැවටෙනවා නම් ඒ ලෝභ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, අදපළු දෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ වගේ එක එක දේවල්. ඒවා අදට පෙර දවසක තිබූ දේවල් වර්තමානයේ තියෙන්නේ. ආයෙත් ඔබ තියනවාද? එහෙනම් මේ වර්තමානයේ තියෙන එක ආපහු අතීතයක් කළා ඔබට ඔබ පිටපස එනවා. වර්තමානයේ ගනිමු. හඳුනා ගනිමු. තියන්නේ නැතුව ඉවර කරන්නේ කොහොමද? අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරලා තියෙන්නේ. අනිත්‍ය වශයෙන් දකින්න. අරමුණ අරමුණෙහි ලෝභ දේශ මොහ බවට පත් වෙන්නේ කොටයි නිත්‍ය සුඛ වෙන්නේ. අරමුණට අයිති වැඩක් හටගත්තාම නැති වෙන එක. අපි ඒක අල්ලගෙන තියන් නැත්නම් ඒක හටගත්තා වගේම නැති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත වඩුවා මරණ එකම උපක්‍රමේ මා දකින්නේ ආරම්මණයක්. වර්ත අතීත හේතු නිසා වර්තමානයේ තේන විට අනාගතයට නොකියා නිමා කිරීමයි. අනාගතයට තිබ්බේ නැත්නම් එඳ අතීතයක් නැති වෙනවා. මොකද අතීතයෙන් අනාගතයමයි පසු අතීතය බවට පත් වෙන්නේ. එසේ වන්නේ කුමක් කළොත්ද? අනුසේ ඉතුරු නොවෙන්ට නිමා කළොත්ද? ඔබට පෙර පරිදි පෙර ජීවිතවල නැත්තම් පෘථග්ජන භාවයේ ජීවිතයක් තුළ අරමුණක රසය නැති වුණාට කමක් නැහැ. ඔබ ඒක අල්ලන් ඉන්නවා ආයේ විඳින්නට ඇත්නම් කියලා. අන්න ඒක තමයි ගමනට තියෙන පා. මේක තියන්නේ නැත්නම් එතනම එතනම මොකද වෙන්නේ? හටගත්තා නැති වෙනවා. එතකොට ඔහු නිසා අනාගත හේතු ඉතුරු වෙන්නේ නැත්නම් ඒ ගිය තුල වඩුවා මැරෙනව නේද මේ? විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ. තණ්හා අනුසය ඉතුරු නොවිස්සය කරනවා කියලා කියන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා කියන්නේ. යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව කටයුතු කරනවායි කියලා කියන්නේ. අප්‍රමාද වෙනවායි කියලා කියන්නේ. මේත නොවේද? ධර්මයේ දැක්කොත් බුදුන් දකි, බුදුන් දැක්කොත් නිවන් දකි. ධර්මයේ අනුසංස්කාරයන්ගේ අනිත්‍ය බව නම් ඒ මොහොතේ ඔබ අනිත්‍ය බව දකිනවා නම් සේස අනාගතයට ඉතුරු නොවි ඒ දකින්නේ පංචස්කන්ධය අනාත්මයෙහිවත් බුදුන්. එනං ඒ දකින්නේ වඩුවා නැති වූ තැන. මෙන්න වෙසක් වෙනි පුර පසළොස්වක බොහෝ දවසක සංසාරේ බොහෝ පෙරුම් පුරාගෙන ඇවිදින් මට ධර්මයේ හමු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන හිටියා වූ ඇත්තන්ට අනේක ජාති සංසාරං ගාතාව තුල සංගවා තිබෙන ධර්මය උන්වහන්සේ මේ දේ කරගත්තා කියන වාර්තාකරණය හෝ ය පාඩම් කර ගැනීම නොයි ඒ තුල අපට උගන්වන්නේ. අපටත් ගෘහකාරකෙක් ඉන්නවා. ගෘහකාරයා ගවේෂණය කරලා හොයාගන්න දකින්න ඔහුට කැණිමන්ල හදන්න ගේ හදන්න තියෙන කැණිමන්ල සපරාල විසිරවන්න ලන්න විදර්ශනා ඥාණයෙන් බලයෙන් ආයි නම් ගෙවල් හදන්නේ. සිතෙහි සංකාරගත වීම අවිජ්ජාපත්‍ය සංකාරාන්න නැවත උපදීම සඳහා හේතු ඉතුරු වෙන්නේ අවිද්‍යාව තුළ. විසංඛාරගත වෙනවා. සංඛාරගත වෙන්නේ නැත්නම් සිත නිවනටපත් උනායි කියලා තියෙනවා. නිවෙනවයි කියලා තියෙනවා. තණ්හා අනුසීතු නැතුව තණ්හාව ෂය වෙනවයි කියලා තියෙනවා. බුදුන්ට වූ දීම ඔබටත් විය යුතුයි. බුදුන්ට කරගත හැකියක් වාසේම ඔබටත් මේ තේරුම් ගත්තම ඔබේ ගේ තුලදී මේ වඩුව අල්ලා මරා දමන්න පුළුවන්. ඒ උසාවිය ආයුතු දඬුවම් දෙවිතු වරදක් සිදුවන්නේ නැහැ. ඒ දුකින් මිදීමේ එකම මඟ මරණය කියන වචනේ පාවිච්චි කළාට, මරා දැම්ම කියලා පාවිච්චි කළාට, තමන්ට විරුද්ධව තමා තුල සැඟවී සිටින කෙලෙස් නැමැති සතුරා අනිත්‍ය නැමැති ධර්මයේ සරණින් පළවා හැරීම ඔබේම සැනසීමට හේතු වෙන කරුණක් වෙනවා. මේ නිසා උදා වූ මේ වෙසක් දිනේ ආමිස පූජාවන්ට මුල් තැන දෙන්නෝ, ආමිස පූජාවන්ට මුල් තැන දෙත්වා. ඒ තුලින් ඔවුන්ට ලෞකික සැප සම්පත් හිමිවේවි. ඔබ ඉපදුනේ ආමිස පූජාවට මුල් තැන දෙන්නද, බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්නද? අද මේ දේ තේරුම් අරගෙන වසරකට මුහුණ දෙන්න ඉදිරි වෙසක් පොවේන විට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි වඩා වටින ආමිස පූජාවට ප්‍රතිපත්ති පූජාවද. බුදුන් දකින්න පුළුවන් වෙන්නේ ආමිස පූජාව කරන අයට නෙමෙයි ප්‍රතිපත්ති පූජාව කරන අයට. සැබෑ ලෙසම බුදුන් පුදන්න පුළුවන් වෙන්නේ ඒ අයට. මේ ක්‍රියාදාමයේ යාම තුළ සිදුවෙන විස්මය ජනක දේ තමයි රටක් සාමකාමී වෙන එක, අවුල්්‍යවුල් අවම වෙන එක. අන්න එයයි ධර්මයක බලාපොරොත්තු සමාජයේ. නැත්නම් මේ විසමාචාර විදි පවත්වමින් සැනකෙලි පවත්වන එක නෙවෙයි. ඒ ධර්මයේ සරණ ඇති අය තමන්ගේ ජීවිතය සාමකාමී කරගන්නවා. උන් ඉවසලිවන්ත අය බවට පත් වෙනවා. උන් අවංක අය බවට පත් වෙනවා. උන් රටක් ජාතියක් රැකගන්න වරනවා, විනාශ කරන්නේ නැහැ. අන්න ඒබඳු සංවේදී මිනිසුන් ඇති කරන දහමක් බුදු සමය. ඔබත් ඒ දහම සරණ කරගෙන සංවේදී මිනිසෙක් බවට පත් කරගෙන මේ සමාජය සමග ගැටෙන්නේ නැති සම්බන්ධතා ඇති කරගෙන නිවෙන සැනසෙන ජීවිතයක් ගත කරන්නට මං පාදා ගන්න. ඔබට මේ නිවස තුළදීම, ඔබේ නිවස තුළදීම වඩුවා මරා දමා මේ විසංකාරගත වූ සංකාරගත නොවන මේ තත්ත්වයට පත් වෙන්නට මේ වෙසක් පොහෝ දින පැවැත්වූ ධර්මානුශාසනා උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම සෑම දිනාට තමන් කැමති පරිදි සුභ වෙසක් මංගල්‍යයක් බවට පත් කර ගැනීමට මේ සමයේ හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් නිමා කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.